දේශපාලනඥයෝ මෙන්න මෙයා මෙයා මෙයාට මූල්‍ය අපරාධ විමර්ශනය කරන්න කියලා නියම කරනවා. දැන් අපි කියනවා ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපතිට විරුද්ධව මූල්‍ය අපරාධය විමර්ශනය කරන්න කියලා. මේ එකකේ විමර්ශනය කරන්නේ නැහැ. ඇයි නැත්තේ? අපි කැබිනට් අනුකමිටුව නෙමෙයි. අපි බලයේ තියෙන දේශපාලන පක්ෂය තමන්ගේ බලය පාවිච්චි කරලා කැබිනට් අනුකමිටුව කරා මිනිස්සු දඩයම් කරනවා. ඒ අපි ඒක තමයි ජිනීවා වලට ගිහිල්ලා කියන එක තම කරුණ. මේ මෙහෙම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට මේ මූල්‍ය අපරාධය යටතේ දැන් රජයේ නිලධාරියෙක් කවදාක්වත් තමන්ගේ රැකියාවට එන්නේ නැහැ නේ. ලේකම්වරේ, මේ ලේකම්වරේ, තිරේක ලේකම්වරේ මේ සියලු දෙනාට මූල්‍ය අපරාධ කිව්වම දාලා රිමාන්ඩ් ගත කරලා තියෙනවා දැන් 60කට වඩා වැඩි පිරිසක්. මෙහෙම කවදාක්වත් ලංකාවේ වෙලා නැහැ නේ.